නමාමි බුද්ධං ගුණසාගරන්තං සන්තා සදා හොන්තු සුඛී අවේරා කායෝ ජිගුංචෝ සකලෝ දුගන්ධෝ ගච්ඡන්ති සම්බේ මරණං නමාමි ධම්මං සුගතේන දේසිතං සන්තා සදා හොන්තු සුඛිය කායෝ ජිගුංචෝ සකලෝ දුගන්ධෝ ගච්ඡන්ති සම්වේ මරණං අහංච නමාමි සංඝං මුනි රාජසාවකං සන්තා සදා හොන්තු සුඛිය වේරං කායෝ ජිගුංචෝ සකලෝ දුගන්ධෝ ගච්ඡන්ති සම්බේ මරණං අහංච හොඳයි පංචශීලයේ සමාදන් වන්නට සූදානම් වන්න නමස්කාරය කියන්න බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි I go to the Buddha for refuge. I go to the Dhamma for refuge. I go to the Sangha for refuge. Dutiyanti buddhaṃ saraṇaṃ gacchāmi. Dutiyanti dhammaṃ saraṇaṃ gacchāmi. Dutiyanti sanghaṃ saraṇaṃ gacchāmi. For the second time, I go to the Buddha for refuge. I go to the Dhamma for refuge. I go to the Sangha for refuge. Tatiyanti buddhaṃ saraṇaṃ gacchāmi. Tatiyanti dhammaṃ saraṇaṃ gacchāmi. Tatiyanti sanghaṃ saraṇaṃ gacchāmi. For the third time, I go to the Buddha for refuge. I go to the Dhamma for refuge. I go to the Sangha for refuge. Five precepts, Panchasila. Pānāti pātā vēramane sikkhāpadaṃ samādhiyāmi. I undertake the training to refrain from taking life. Adinnādānā vēramane sikkhāpadaṃ samādhiyāmi. I undertake the training to refrain from stealing. Kāme sumicchācārā vēramane sikkhāpadaṃ samādhiyāmi. I undertake the training tool to abstain from sexual misconduct. Musavada veramani sikkhapadam samadhiyami. I undertake the training tool to abstain from false speech. Sura meraya majya pamadattana veramani sikkhapadam samadhiyami. I undertake the training tool to abstain from intoxicating drinks and drugs causing heedlessness. Sadhu, sadhu, sadhu. Friends in the Dhamma, first of all, we are going to offer these items that you prepared to the Supreme Buddha's Noble Qualities. Whenever we offer something to the Buddha, we recollect of the qualities of the Supreme Buddha. The Buddha developed his mind to the maximum level with great compassion and wisdom. All the qualities that the Buddha possessed can be summarized into 9. Iti piso bhagava arahaṁ, such indeed the exalted one, worthy, Samma Sambuddho, supremely enlightened, Vijacharana Sampanno, endowed with knowledge and conduct, Sugato, well gone, Lokavidu, knower of the world, Anuttaro Purisadama Sarati, incomparable trainer of persons to be tamed, Sattaha Deva Manusanam, the supreme teacher of deities and men, Buddha enlightened and Bhagava exalted. These are the qualities that we recollect whenever we offer something to the Supreme Buddha. These flowers, candles, incense, herbal drinks and all the things now we are going to offer to the Supreme Buddha's Noble Qualities. By the offerings of these items to the Supreme Buddha, we acquire positive thoughts in our mind. By the power of this spirituality, may your departed relative, your mom, your mother-in-law, your grandma, Mrs. Lalita Siniratna, who passed away several days ago, may she receive this merit, may she rejoice with this merit, and may she have a blissful life finally. May she attain the supreme bliss of liberation. With that intention, let's recite the gatha to offer these items to the Supreme Buddha's Noble Qualities. Sadhu, sadhu, sadhu. Namo tassa bhagavato arahato samma sambuddhansa. Namo tassa bhagavato arahato samma sambuddhansa. Namo tassa bhagavato arahato samma sambuddhansa. Iti piso bhagava arahaṁ samma sambuddho Vijjācarana sampanno sugato loka vidu Anuttaro purisa dhamma sarati Sattha deva manussānaṁ buddho bhagavāti Buddhaṁ jīvita pariyantaṁ saranaṁ gacchāmi Vandāmi cetiyaṁ sambhaṁ sambhaṁ supatettitaṁ Sārīrika dhātu mahābodhiṁ Buddha rūpaṁ sakalaṁ sadā Ganasāraṁ padintena dīpena tamadaṁ තිලෝකදීපං සම්බුද්ධං පූජයාමි සමෝනුදං ගන්ධ සම්භාර යුන්තේන දූපේනාහං සුගන්ධි පූජයේ පූජනීයං තං පූජා භාජන මුන්තමං වන්න ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තතිං පූජයාමි මුනින්දංස සිරිපාද සරු පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ච හෝතු මොක්ඛං පුබ්බං මිලායාති යථායිදං කායෝ තථායාති විනාශ භාවං අදිවාසේතුනෝ බන්තේ පානියම් නුපනාමිතං අනුකම්පන්නුපාදාය පතිගන්හාතු මුන්තම අදිවාසේතුනෝ බන්තේ ගිලාන පංචයම් නිමං අනුකම්පන්නුපාද පතිගන්හාතු මුන්තම ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පන්තියං සාදු සාදු සාදු නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දංස සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤං ච භාවයං ආසාපි නිපපෝ භික්ඛෝ සෝ ඉමං විජඨේ ජඨන්ති සනහවත් වාසනාවන්ත පින්නතුනි අසිත සිනවිරත්න මහත්මා ડોક્ટર ලසික සිනවිරත්න මහත්මා ડોક્ટર චන්ද්‍රිකා නෝනා දීපනි නෝනා ඇතුළු මේ දරුවන් දෙදෙනා සමග මේ ඥාති මිත්‍රාදීන් බොහෝ දෙනෙක් නිවසට ඒකනාසී වෙලා අද දින ඊටම වටිනා ඥාතික යුතුයකම පින්කම සිදු කරන අවස්ථාව වසර 60කට ආසන කාලයක් Taman සමගයකට හිටිය මේ දරුවන් දෙදෙනාගේ ජීවිතාලෝකවත් කරපු දෑබර මෑණියන් ලලිතා සෙනවිරත්න මාතාව වෙනුවෙන් සිදු කරන හත් දවසේ පින්කමයි මේ සිදු කරන්නේ. ඉතින් මේ රැස්සෙච්ච බොහෝ දෙනෙක් එතුමිය ගැන දන්නවා. සමහර විට එතුමියගෙන් ඉගෙනගත්තු දරුවන් හැටියට පාසලේදී හමු වෙච්ච අය ඇතැම් විට ඒත්තිස්ස මහත්මයාගෙන් ඉගෙනගත්තු දරුවන් වශයෙන් පාසල් ජීවිතයේදී හමු වෙච්ච අය තමයි මෙතන බොහෝ දෙනෙක් ඉන්නේ. ඉතින් ඒ අය ගැන හොඳින්ම දන්න පිරිසක් තමයි ඔබ. මියගිය කෙනෙක් වෙනුවෙන් පින්කම් කරලා පින් අනුමෝදන් කරද්දී බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා ඒ මියගිය කෙනාගේ ළඟ තිබෙච්ච ගතිගුණ හොඳට සිහිපත් කරන්න කියලා. විශේෂයෙන් තමන්ගේ මෑණියන් ගැන, ලලිතා මහත්මිය ගැන, තමන්ගේ මිත්තණිය ගැන මේ දිනවල දෙපළට දරුවන් දෙදෙනාට ඔබ හැම දිනාටම උඟක් හිතන්න කාරණා තියෙනවා. ඉතින් අන්නේ ගුණ හදවතේ දරාගෙන තමයි අපි පින්කමක් කරලා පින් අනුමෝදන් කරන්න ඕන. අනිත් දේ තමයි ධර්ම ශ්‍රවණය කියන්නේ පින්කම. අන්නේ පින්කම කරලා අපේ හිත ඇති කරගන්නා වූ පින් සිටිවිලි තමයි මියගේ ඥාතිවරයාට අපි අනුමෝදන් කරන්නේ. අනේ නිසා ධර්ම දේශනාව පුරාම තමන්ගේ හිත කුසලයන් සමග අකණ්ඩව පවත්වා ගන්නට ඕන. ඔබට යම් කිසි දෙයක් කෙනෙක් මතක් වෙනකොටම පේනකොටම ඒ කෙනා සුවපත් වේවා කියන හැඟීමෙන් මෛත්‍රී සිතුවිල්ලත් එක්කම ඉන්න. ඒ වගේම ඔබේ හිත ගැන සතිමත් බව මයින්ඩ්ෆුල්නස් එක අඛණ්ඩව මේ ධර්ම දේශනාව පුරාම තියාගන්න. එක අතකින් ඔබට පේන, ඇසෙන, මතක් වෙන හැම දෙනාම නිදුක් වෙත්වා, සුවපත් වෙත්වා කියන මෛත්‍රී සිතුවිල්ලෙන් ඉන්න. අනිත් දේ තමයි වර්තමාන මොහොතේ ප්‍රසන්ට් මොමන්ට් එකේ ඔබේ හිත තියාගෙන ඔබේ හිතේ ස්වභාවය මේ වෙලාවේ කොහොමද කියලා හිතගෙන ඉතාම අවධානයෙන් ඉන්න. යමක් දකිනකොට බාහිර රූපේ නෙවෙයි, බාහිර රූපේ දකිනකොට මට මොකද වෙන්නේ කියලා බලන්න. මේක තමයි මයින්ඩ්ෆුල්නස් කියලා කියන්නේ. බොහෝ විට අපි ඇසෙන් රූපයක් දකිනකොට, කනෙන් ශබ්දයක් අහනකොට අපේ හිත බාහිරට නැඹුරු වෙලයි තියෙන්නේ. බාහිර දේ මොකද්ද කියලා බලන්න තමයි අපි බොහෝ විට ඇස් දෙක දල්වා බලන්නේ නේද? ඒක තමයි සාමාන්‍ය ලෝකයේ අය. නමුත් ධර්මයේ ප්‍රැක්ටිස් කරනවා කියලා කියන්නේ ඒ ඇහැට රූපය දකින වෙලාවේ තමන්ගේ හිතට මොකද්ද වෙන්නේ කියලා බලනවා. ඒ වෙලාවේ මට ඒ ගැන දැඩි ආසාවක්ද තියෙන්නේ? නැත්තම් පරිත්‍යාගයක්ද? ඒ දකින දේ ගැන අමනාපයක්ද? මෛත්‍රියක්ද? ඒ දකින දේ ගැන මට ප්‍රඥාවක්ද තියෙන්නේ? අවිද්‍යාවක්ද තියෙන්නේ කියලා තමන්ගේ හිත ගැන හොඳට සැලකිලිමත් වෙන අවස්ථාව. මෙන්න මේක තමයි ධර්මයේ පුහුණුව කියලා කියන්නේ පිනතුනි. සමස්ත බුදුදහමම කියලා කියන්නේ එකහතකින් පංචශීල ආරක්ෂා කිරීම, අනිත් අතේ මෛත්‍රී භාවනාව, ඊළඟට සතිමත් බව මයින්ඩ්ෆුල්නස් එක. There are a lot of things that we can see in the Buddha's message. For 45 years, the Supreme Buddha explained a lot of discourses, hundreds of discourses. Among them, in short, Buddha's message is practicing five precepts, loving kindness meditation, and mindfulness. These are the things that we have to do for our inner peace. We do all things in the name of happiness. Happiness is the main purpose of everyone who was born in this world. එතකොට පින්නතුනි සමස්ත ජීවිතයේම සාර්ථකත්වය කියන්නේ සතුට. ජීවිතයේ සාර්ථකත්වය කියන සතුට. අන්නේ සතුට සැබෑ සතුටක් නම් ඒ සතුට එන්නේ නම් වැඩි වෙනවා. ඒ සතුට අඩු වෙන්න බෑ. අන්නේ සතුට වැඩි වෙන ක්‍රමය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එහිදී එකාතකින් බාහිර පරිසරය ලස්සනට තියාගන්න ඕන. භෞතික පරිසරය විතරක් නෙවෙයි, මානව පරිසරය. ඇසුරු කරන පුද්ගලයා ලස්සනට, ගෞරවයෙන්, සුහදව, ගෞරවාන්විත විදිහට තියාගන්නට ඕන. අන්නේකේ මූලික පදනම තමයි පංචශීලය, සිල්වන්ත බව. ප්‍රාණඝාතය, සොරකම, වැරදි කාම සේවනය, බොරු කීම සහ මද්‍රව්‍ය භාවිතය කියන මෙන්න මේ පහෙන් වැළකීලා අපේ කායික මානසික සංවරය ඇති කර ගන්නවා නම් පින්නතුනි අපේ විශේෂයෙන් ගෘහස්ත ජීවිතයේ 50% කරුණ සාර්ථකයි. බාහිර ලෝකයට පුළුවන් කමක් නෑ අපට චෝදනා කරන්න. අපට අභිමානවත් ගෞරවාන්විත ජීවිතයක් ගත කරන්න පුළුවන්. දෙවෙනි කාරණය තමයි මෛත්‍රී භාවනාව. සීල සත්ත්ව සුවපත්ත්වා කියන මේ සිටිවිල්ල තමන් දවසට කොච්චර වාරයක් පුහුණු කරනවාද කියන කාරණය. තුන්වෙනි කාරණය සතිමත් බව. තමන්ගේ සිත ගැන, තමන්ගේ කය ගැන කොයිතරම් අවධානයෙන් ඉන්නවාද? ඒ සතිමත් බවේ හිත තියාගෙන කොයිතරම් බුද්ධිමත්ව තමන් දවසට කාලය ගත කරනවාද කියන කාරණය. අපි බොහෝ විට බාහිර පරිසරය ගැන තමයි අවධානය යොමු කරන්නේ. ඒක තමයි සාමාන්‍ය ලෝකයේ තත්ත්වය. අන්නෙවිනි ලෝකයක බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියන්නේ සම්පූර්ණයෙන් මේ කණිත් පැත්තට හරවලා තමන්ගේ අභ්‍යන්තරය බලන ක්‍රමය. ධර්මය කියන්නේ කණ්ණාඩියක් වගේ. Dhamma is like a mirror. When we listen to Dhamma, when we practice Dhamma, we read our mind. We read our own mind. What happens to my mind when we see something, when we hear something, when we smell something, when we taste something? This is the Buddha's message in short. Finally, we should understand whether I am ignorant or wise. Whenever our mind is fixed in the outside material world, it means we are ignorant, we are controlled by the outside world. Whenever we look at insight, which is insight meditation, vipassana, bhavana, at the moment we are not controlled by the outside world, it means our happiness depends on within us. Nobody or nothing can disturb our peace of mind. Whenever someone can disturb our peace of mind, be sure we are ignorant. We have no real freedom, since outside world controls us. Buddha's message points out us the way how we achieve the real happiness, freedom, liberation, enlightenment, emancipation. Nibbana. It depends on the duration of practicing mindfulness, being aware of our body and mind. පින්නතුනි මේක තමයි ධර්මයේ අවසාන පණිවිඩය. අවසාන පණිවිඩය ඉස්සෙල්ලා කියලා තමයි බුදුදහමේ සරලව මුලින් කියන්නේ. බුදුදහමේ ලක්ෂණයක් පින්නතුනි මේක. ගැඹුරම අවසාන ප්‍රැක්ටිස් එක ඉස්සෙල්ම කියන්නේ. ඊට පස්සේ සරලම දේ නම් කියන්නේ. හරියට උදාහරණයක් හැටියට අපි කොහෙර ගමනක් යනවා නම් අපි කලින් නොගිය තැන නම් අපි නෙවිගේටරයට ඇඩ්‍රස් එක දාගන්න ඕනේ. ඇඩ්‍රස් එක දාලා ගමනාන්තය ඉස්සෙල්ල බලනවා. අවසාන ඩෙස්ටිනේෂන් එක හවුස් නම්බරේ වෙනකම් අපි දානවා. හවුස් නම්බරේ, ස්ට්‍රීට් එක, සිටි එක, සිප් කෝඩ් එක දාලා තමයි වැඩේ පටන් ගන්න. ඊට පස්සේ තමයි ඉන්න තැන ඉඳන් වාහනේ නැගලා ඩ්‍රයිව් කරගෙන යන්නේ. අන්න ඒ වගේ තමයි බුදුදහමේ අවසාන ඉලක්කය සතිමත් භවයේ ඉහළම මට්ටම පැවැත්වීම. Mindfulness එක ඉහිලෙම ප්‍රැක්ටිස් කිරීම. අන්නේ ප්‍රැක්ටිස් කරන ගමනේදී බාහිර ලෝකෙනුත් නිදහස් වෙලා අභ්‍යන්තර විඥාණයෙන් නැත්තම් නාමයන් කෙරුවොත් නිදහස් වෙලා මුළු ලෝකෙම නිදහස්ව නිදහස් පුද්ගලෙක් වගේ ඉන්න මාවතයි බුදුදහම විස්තර කරන්නේ. අන්නේ මාවතේ පින්තුනි සැපත, සතුට, සැනසීම විඳිමින් අත්විඳිමින් දකමින් තමයි මේ ගමන් මග යන්නේ. අන්නේ සතුට ලබන ගමන් මගේ ආරම්භය කුමක්ද? සුඛා මත්තේ යතා ලෝකේ අතෝ පෙත්තේ යතා සුඛා. අපි හැම දෙනාගේම ජීවිතයේ අවසාන ඉලක්කය සතුට සැනසීම. අන්නේ සතුට සැනසීම හොයාගෙන යන මාවතෙහි මුල්ම පියවර මොකද්ද? අම්මට සැලකීම, තමන්ගේ තාත්තට සැලකීම. යම් කිසි කෙනෙක් කොයිතරම් දුරට සතුට ලබනවාද කියන එක තීරණය වෙන පළවෙනි පියවර ෆස්ට් ස්ටෙප් එක තමයි එයා අම්මට තාත්තට සලකන්නේ කොහොමද කියන කාරණය. ජීවත් වෙන කාලේ සලකන්නට ඕන, මිය ගියාට පස්සේ සලකන්නට ඕන. ඒ සැලකීම අපි කුඩා කාලේ පටන් අපි කරන්න ඕන පින්නතුනි. කුඩා කාලේ ඉගෙන ගන්න කාලේ එයට සතුට වෙන විදිහට හොඳින් ඉගෙන ගන්නට ඕන. ඒ වගේම හොඳ විනයවත් ජීවිතයක්, self discipline එකක් අපේ තියෙනට ඕන. අම්ම තාත්ත කැමති අපි සංවර ඉනව දකින්න. කායික වාචික සංවරයට අම්මල තාත්තලා හරි කැමති. තමන්ගේ දරුවන් හොඳට කරදර අඩුවෙන් ජීවත් වෙනව දකින්න අම්ම තාත්ත කැමති. අන්න ඒ නිසා අපි කුඩා කාලේ පටන් අම්ම තාත්තගේ හිත සතුට කරන්න ඕන. ඒ වගේම හොඳට ඉගෙන ගන්න එක සම්මතාතක හිත සතුරු කරන ක්‍රමයක්. මෙහෙම කරන්නේ ඇයි පින්නතුනි? අපේ සමස්ත ජීවිතය කියන්නේ අපේ අමතාත දෙන්න. අපේ මුල්ම රූම් එක ගෙදර තමයි අපේ අම්මගේ කුස. අපේ මුල්ම රෙස්ට් රූම් එක තමයි අපේ අම්මගේ ශරීරයේ අම්මගේ ඇඟ උකුල. අපේ මුල්ම රෙස්ටෝරන්ට් එක තමයි අපේ අම්මගේ පියවරු දෙක. අපේ මුල්ම ඉස්කෝලේ තමයි අම්මත් එක්ක අපි කුස්සියේ හිටපු ගත කරපු කාලේ. අපේ මුල්ම ගුරුවරයා තමයි අපේ අම්මා. අපේ ලැන්ග්වේජ් ටීචර් තමයි අපේ අම්මා. අපේ ශරීරයේ දුවන ලේටික හුස්ම මේ සියල්ලක්ම අපේ අම්මා තාත්තගෙන් ලැබුණේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලෝකයේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ නොවෙච්ච කාලවල ලෝකෙ මිනිස්සු කුසලිය මොකක්ද අකුසලිය මොකක්ද කියලා දන්නේ නැහැ. අන්නේ කාලේ මිනිස්සු සුගතිගාමි වෙන්න කරන එකම පින්කම මොකද්ද? ධර්මයක් දන්නේ නැති කාලෙක ලෝකයේ මිනිස්සු පින්කමක් කියලා සුගතිගාමි වෙන්න කියලා කරන එකම දේ මොකද්ද? දෙමව්පියන් සැලකීම, අම්මට තාත්තට සැලකීම. පින්නතුනි, අම්මා තාත්තා ජීවත් වෙන්න ඕනේ ඒ අය නිසා නෙවෙයි. අම්මා තාත්තා ජීවත් වෙන්න ඕන අපට පින්කම් කරගන්න. ඒක හොඳට මතක තියාගන්න. බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ අම්මා තාත්තා වයසට ගිහිල්ලා කැමරට දෙන්න ඕන, බෙහෙත් එක දෙන්න ඕන, ඇඳුම් පැනඳුම් දෙන්න ඕන, මැරෙනකන් තියාගන්න ඕන කියලා තමයි හිතෙන්නේ. සාමාන්‍ය කෙනෙකුට එහෙම තමයි හිතෙන්නේ. නමුත් පින්නතුනි, අම්මා තාත්තා ජීවත් දවසක් හරි ජීවත් කරන්න ඕනේ. ඇයි? අම්මා තාත්තා කියලා කියන්නේ මහා පින් උල්පතක්. රහතන් වහන්සේගේ ළඟ තියෙන ගුණාංග ටික අම්මා තාත්තා ළඟට බුදුහාඳුරු දක්වලා තියෙනවා. මහා බ්‍රහ්මයාට උපමා කරලා තියෙනවා අම්මා තාත්තා. අන්න ඒ නිසා සතුට ලබන මාවතේ මුල්ම පියවර අම්මා තාත්තා ඉන්නව නම් හොඳින් තමන්ගේ දෑතින්ම ඒ දෙන්න සලකන්න. ඒ වගේම පින්නතුනි, එයට ආහාර පාන වලින් උදව් කරන විතරක් නෙවෙයි, එයත් එක්ක අපි එකට ඉන්න බව හඟවන්න, එයත් එක්ක සුහඳව කරුණාවෙන් මෛත්‍රියෙන් ඉන්න. අනිත් දේ තමයි ඒ අමනාත දෙන්නට උදව් කරන විදිය බුදුහාඳුරු දේශනා කළා. සාමාන්‍යයෙන් ආහාර පාන වලින්, ඇඳුම් පැනඳුම් වලින්, බෙහෙත් වලින් උදව් කරාට විතරක් අපට එන අය නිදහස් වෙන්න බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අම්මා තාත්තා දෙන්නගෙන් අපට සිදුවෙච්ච සේවයට ප්‍රතිඋපකාර කරන්න කිසියම් දරුවෙක් අවුරුදු 100ක් තමන්ගේ අම්මා තාත්තා දෙන්න දෙවුර මත තියාගෙන කෑම බීම දීලා අම්මා තාත්තගේ කැතකුණුත් තමන්ගේ කරමද දී මස් කරමින් අවුරුදු 100ක් එය සමග එකට හිටියත් එහෙම කළත් අම්මා තාත්තගෙන් තමන්ට වෙච්ච දෙයට ප්‍රතිඋපකාර කළව සංවෙන්නේ නැහැ කියලා. ඒ තරම් සේවයක් අපේ අම්මා තාත්තගෙන් අපේ ජීවිතේට වෙලා තියෙනවා. නමුත් වෙනතුනි, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ අම්මා තාත්තට ප්‍රතිඋපකාර කරන ක්‍රමයක්. අම්මා තාත්තගේ ළඟ තියෙන ශ්‍රද්ධාව, සීලය, පරිත්‍යාග සීලත්වය, ප්‍රඥාව කියන මෙන්න මේ ගුණාංග තිබිච්ච මට්ටමට වඩා පොඩ්ඩක් හරි වැඩි කරන්න පුළුවන් වුණා නම් මෙන්න මේක තමයි ප්‍රතිපකාරය. අම්මා තාත්තා අපට මුණ ගැහෙනකොට අම්මා තාත්තා දන් දුන්නනේ. අන්නේ දන් දීපු ප්‍රමාණය ටිකක් හරි වැඩි වුණා නම් අපිට මතක කාලේ අම්මා මුණ ගැහෙන කාලේ තිබිච්ච සිල්වත් බවට වඩා සීලවන්ත භාවයේ වැඩි වුණා නම් අම්මා තාත්තට තිබිච්ච ප්‍රඥාව අපේ උපකාරයෙන් ධර්ම ශ්‍රවණය කරලා භාවනා කරලා ඒ ප්‍රඥාව වැඩි කරගන්නට අපි උදව් කළා නම් මෙන්න මේකයි සැබෑ උපකාරය කියලා දේශනා කරනවා. අම්මා තාත්තා ඉන්නව නම් පිනොත් දින අනිවාර්යයෙන්ම මේක කරන්න අමතක නැත්නම් කරන ක්‍රමිකුත් තියෙනවා. ඒකත් අපි පස්සේ කියනවා. පින්නතුනි මෙහෙම අපි කරන්න හේතු ගානක් තියෙනවා. එකක් තමයි අපේ මානසික සතුට දිනුවෙන්නේ. අනිත් දේ තමයි අම්ම තාත්තා ඉන්න කාලයට වඩා අපට එය ගැන මතක් වෙන්නේ. එයා මිය ගියාට පස්සේ පින්නතුනි. අම්ම තාත්තා ඇසුරු කරනවා කියන්නේ යම් කිසි කෙනෙක් ඇසුරු කරනවා කියන්නේ ඒ දේ ගැන අපි හිතන වෙලාව. දැන් බලන්න අද අම්ම ගෙදර හිටියනම් අද අම්ම ගැන නැහැනේ අපි මෙච්චර හිතන්නේ නේ. දැන් අම්ම නැති නිසා ඉන්නවට වඩා හිතනවනේ අපිනේ. පින්නතුනි අපේ ජීවිත කාලය අපි අවුරුදු 50ක් 55ක් 60ක් අම්ම සමග ඉන්නවා. තවත් අවුරුදු 30ක් 40ක් අම්ම තාත්තා නැතුව ඉන්නේ. එතකොට පින්නතුනි අර මුලදී අවුරුදු 40 50 අම්ම තාත්තා එක්ක එකට හිටියට වඩා කාලයක් සමහරට අපි යාලා නැති කාලේ යාලා ගැන හිතනවා. අන්නේ හිතන කාලය අපට මතක් වෙනවා අපි සලකපු විදිය පින්නතුනි. අපි ඈත් එක කටයුතු කරපු විදිය අපට බොහෝට මතක් වෙනවා. ඇතැම් විට තමාරා එක ආරක්ෂා කරනකොට දරුවන් එක වැඩ කරනකොට එහෙම එහෙම හිතෙනවා අඩුයි. නමුත් ඒ වගේම ඔක්කොම විස්රාම ගියපු කාලෙක පින්නතුනි තමන්ට නැවත තමා මුලට එනවා. අන්නේ මුලට ආපු දවසට ඊය ගැන ලොකු මතකයක් අපේ හිතේ රැඳෙනවා. අන්න එවැනි කාලයක පින්නතුනි තමන්ට සතුටටපත් වෙන පුළුවන්කම තියෙන්නේ ඒ අම්ම තාත්තා දෙන්න වෙනුවෙන් කොයිතරම්නම් අපි උපස්ථාන කරාද කියන කාරණේ. අනිත් දේ තමයි ඇයි අපි අම්මට තාත්තට සලකන්න ඕන? තවත් කාරණයක් තමයි අපි අම්මට තාත්තට සලකන ආකාරය අපේ දරුවන් අපි දිහා හොඳට බලාගෙන ඉන්නේ. ඔබ උඹ කොබේ දරුවන්ට සැලකුවා කියලා දරුවෝ ඒ විදිහට ඔබටයි සැලකන්නේ. ඔබට සැලකන්නේ කොහොමද? ඔබ ඔබේ අම්මට තාත්තට සැලකන ආකාරය දරුවෝ හොඳට බලාගෙන ඉන්නේ. ඒ විදිහටම තමයි ඔබට සැලකන්නේ. ඒ නිසා දරුවන්ගෙන් ඉහළ සැලකිලි බලාපොරොත්තු වෙනවා නම් ඒ දරුවන්ට පේන්නම දරුවන් සමගම තමන්ගේ අම්මට තාත්තට සැලකන්න. මේකත් වැදගත් කාරණයක්. ඊළඟ කාරණය තමයි පින්නතුනි දරුවන් හදන අම්මා තාත්තා දරුවන්ගෙන් බලාපොරොත්තු වෙන දෙයක් තියෙනවා. අතිජාතං අනුජාතං පුත්ත මිච්ඡන්ති පණ්ඩිතං. නුවණැති දෙමව්පියන් දරුවන් හදනකොට බලාපොරොත්තු වෙන්නේ කොහොමද? ඒ දෙමව්පියන්ගේ ළඟ තිමිච්ච ගුණයන්ට වඩා ශ්‍රද්ධාව, සීලය, පරිත්‍යාග ශීලීත්වය, ප්‍රඥාව කියන කාරණා තමන්ගේ දරුවන්ට ඊට වඩා ලැබෙන්න කියන බලාපොරොත්තුවෙන් ඉන්නේ. තමන්ට වඩා වැඩිපුර බැරි නම් අඩු ගානේ තමන්ගේ මට්ටමෙන් හරි පවත්වා ගැනීම කියලා අමතක බලාපොරොත්තු වෙනවා. සාමාන්‍යයෙන් නම් දෙමව්පිය බලාපොරොත්තු වෙන්නේ කොහොමද? අම්මා තාත්තා ගුරුවරු නම් දරුවෝ වෛද්‍යවරයෙක් හරි ඉංජිනේරුවෙක් හරි කරන්න. අම්මා තාත්තා වෛද්‍යවරු ඉංජිනේරුවෝ නම් දරුවන්ව සයන්ටිස්ට් කෙනෙක් කරන්න, ප්‍රොෆෙසර් කෙනෙක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නේ. අම්මා තාත්තා සයන්ටිස්ට් කෙනෙක් නම්, ප්‍රොෆෙසර් කෙනෙක් නම් දරුවට ඩබල් ડોක්ටරේට් අරන් දෙන්න තමයි බලන්නේ නේ. ඒකනේ සාමාන්‍ය සිටිත ලෝකෙනේ. බෞද්ධ අම්මලා තාත්තලාත් ඒක කරනවා. නමුත් පින්නතුනි ඊට වඩා සැබෑ සැදැහැවත් අම්මා තාත්තා කෙනෙක් බලාපොරොත්තු වෙන්නේ කොහොමද? ඒ අම්මා තාත්තගේ ළඟ තිමිච්ච වඩා ගුණයක් දරුවන්ගේ ජීවිත තුළ පාත්වයි කියලා බලාපොරොත්තු වෙනවා. ඇයි එහෙම බලාපොරොත්තු වෙන්නේ? එහෙම බලාපොරොත්තු වෙන්නේ පින්නතුනි දන්නවා වැඩිපුර ධර්මයේ රැක්කොත් තමයි වැඩිපුර සතුටෙන් ඉන්නේ කියන කාරණේ. වැඩිපුර ධර්මයේ දැනගත්තොත් තමයි වැඩිපුර අම්මට තාත්තට සලකන්නේ කියලා. හුඟක් ඉගෙන ගත්ත කියලා නෙවෙයි දරුවෝ සලකන්නේ, වැඩිපුර ධර්මයේ දැනගත්තු පමණටයි දරුවෝ අම්මට තාත්තට සලකන්නේ. ඒක හොඳට මතක තියාගන්න. උපාධි ගාණ වැඩි වුණා කියලා දරුවෝ ඔබට සලකන්නේ නැහැ. දරුවෝ ඔබට සලකන්නේ වැඩිපුර ධර්මයේ දන්නවනම්. ඔබ ඕනෑම තැනක පවුලක් විමසලා බලන්න, කිසියම් පවුලක දරුවෙක් මහාන වෙලා ඉන්නවා නම් දරුවෝ 10 දෙනෙක් හිටියත් ඉහළ රැකියා කරන දරුවෝ ඉන්න පුළුවන්. හැබැයි ඒ සියලුම දරුවන්ට වඩා අම්මට තාත්තට අවසානයේ සලකන්නේ කවුද? අර පැවිදිලි ඉන්න හාමුදුරුවෝ. කවුරුවත් සලකන්නේ නැත්නම් පන්සලේ ගෙනල්ලා තියාගෙන හරි කාමරයක තියාගෙන හරි අම්මට තාත්තට දෑතින් සලකනවා. ආරණ්‍ය ගත වෙලේ ඉන්න ස්වාමීන් වහන්සේ කෙනෙක් හෝ වේවා සලකන කවුරුවත් නැති වුණත් අර වැඩ කටයුතු අධ්‍යාපන කටයුතු වෘත්තියක් කරනවා නම් ඒව සියල්ලක්ම පසෙක දාලා අම්ම තාත්තගේ ළඟ අවසාන මොහොත දක්වාම ඉන්නවා. ඒ නිසා අම්ම තාත්ත කැමති දරුවෝ ධර්මයේ දකින්නට. අනිත් දේ තමයි ධර්මයේ ඉගෙනගත්තු පමණට තමයි සතුටෙන් ජීවත් වෙන්නේ කියන කාරණේ අම්ම තාත්ත හොඳටම දන්නවා. දෙමෝපියන් අපට ධර්මයේ දායාද කරන්නේ ඇත්තටම අපෙන් භෞතික වශයෙන් දෙයක් බලාපොරොත්තු වීම නෙවෙයි. එහෙම බලාපොරොත්තු වෙනවා අපි සතුටෙන් ජීවත් වෙනවා දකින්න. ප්‍රශ්නයක් ආවහම ඒ ප්‍රශ්නේදී මානසිකව දුකටපත් නොවි. කවුරු හරි කෙනෙක් පිටස්තර කෙනෙක් බැන්නාම දරුවා දුක් වෙනවා නම් අම්මා දුක් වෙනවා. අම්මා කැමති කවුරු හරි බනිනකොට හොඳ ශක්තිමත්ව දරුවෙකට ෆේස් කරනවා නම් මුහුණ දෙනවා නම් අම්මා තාත්තා කැමති. අන්නේ ශක්තිය ඇති කරලා නැ තමයි අපේ අම්මයි තාත්තයි අපුව පිටපස්සෙන් ඉඳගෙන නිරතුරුව අපට උනන්දු කරවන්නේ. ඒ නිසා පේනොතුනේ මෙන්න මේ කාරණා දෙක මේ දෙමෝපියන් ගැන කියපෝ කාරණාවලින් ප්‍රධාන කාරණා දෙකක් වැදගත් වෙනවා. එකක් තමයි අම්ම තාත්ත ජීවත් වෙලින කාලේ ඒගේ ශ්‍රද්ධාව සීලය දන් දීම ප්‍රඥාව වැඩි වෙන මට්ටමට කාලය ගත කරනවා. දෙවැනි එක ඒ අයට වඩා ගුණෙන් නුවණෙන් වැඩි වෙන්න එහෙම බැරි නම් අඩු ගන්න ඒ අය මට්ටමට හරි ගුණයට එන්න උත්සාහ කරන්න. සමහර අමල තාත්තලා හුඟා ගුණවත් සිල්වන්තයි. ඊයට වඩා ඉහළට යන්න පුළුවන් කියලා හිතන්නවත් බෑ. හැබැයි එවැනි වෙලාවකදී අඩු ගන්න ඒ අයගේ මට්ටමට හරි එන්න කියලා බුදුහාමර දේශනා කරනවා. බලන්න දරුවන්ට දේශනා කරන දේ අම්මට තාත්තට සැලකිල්ල සැබවින්ම දක්වන කැමති නම් මෙන්න මාර්ගයේ විදිහට දේශනා කරා. පින්නතුණි අන්න එහෙම කාලය ගත කරා නම් තමන්ගේ අම්මා තාත්තේ මිය ගිහිපු දවස පසුගිය කාලේ ශ්‍රී ලංකාවේ කරා ප්‍රසිද්ධ හාමුදුරු කෙනෙක් හොඳ ලස්සන කතාවක් කියනවා. මොකද කතාව? මං ජීවිතේ වැඩිපුරම සතුටු වෙච්ච දවස මගේ අම්මා මිය ගිහිපු දවස කියලා. ඔබට පුදුම හිදේ නේද? මේ හාමුදුරුවෝ මොකද කියන්නේ? ඒ අම්මා වයසට ගිහිල්ලා මිය ගියේ. ඒ අම්මා ඉන්න කාලේ මම උපරිම අම්මට උදව් කරා මගේ දැහැතින්ම සත්කාර සම්මාන කළා. අම්මට පින්කම් කරන්න මම උපරිම අවස්ථාව ලබා දුන්නා. මං දන්නවා අම්මා මිය ගිහිපු මොහොතෙහි අම්මා ලබාගෙන හිටිය ආත්මභාවයට වඩා ඉහළ තැනක මේ මොහොතේ ඉපදිලා ඇති කියලා මට දැඩි විශ්වාසයක් තියෙනවා. මට ඒකයි සතුට කියලා. ඒ අම්මා මගේ අම්මගේ පරණ ශරීරය අත්හරිනකොටම ඊට වඩා ඉහළ තැනක ලස්සන නිරෝගිමත් ශරීරයක් සමග අම්මා කොහේ හරි ඇති කියන එක මම දන්නවා. මට විශ්වාසයි. ඒ නිසා මම සතුටුනේ කියලා. පින්නතුනි මේකේ ලොකු ගැඹුරක් තියෙනවා. අම්මා තාත්තා මිය ගියපු දවසට ඒ අය ලබාගෙන තිබුණු ආත්ම භාවයට වඩා ඉහළ තැනකට යන්නට පින්නතුනි අපි ඇත්තටම උදව් කරන්න ඕන. අනේ මාර්ගය තමයි බුදුහමරමේ දේශනා කරන්නේ. ඊළඟ කාරණය තමයි මේ වැනි විටත් ඔබේ අම්ම තාත්තා නැත්නම් ඒ අම්මට තාත්තට සලකන ක්‍රමෙකුත් දේශනා කළා. ඒ තමයි ධර්මීය පුහුණු කිරීම. ආකංකේය කියලා සූත්‍රයක් තියෙනවා මජ්ක්‍ධිම නිකායේ. ඒ සූත්‍රයේ සඳහන් වෙනවා මියගිය තමන්ගේ සහලේ ඥාතීන්ට විශේෂයෙන්ම අම්ම තාත්තට පින් අනුමෝදන් කරන්න කැමති නම් මිය ගිහිල්ලා ඉන්න අම්ම තාත්ත සතුරු කරන්න කැමති නම් සිල්වන්ත ජීවිතයක් ගත කරන්න කියලා. පංචශීලී ආරක්ෂා කරන්න කියලා. ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිපදින්න කියලා. පින්නතුනි බෞද්ධ ශ්‍රාවකයන්ට තමන්ගේ අම්ම තාත්ත වෙන්නේ මේ ආත්ම භාවයේ අම්ම තාත්ත විතරක් නෙවෙයි. අපේ කල්ප ගණන් අම්මල තාත්තට උදව් කරන ක්‍රමයක් දේශනා කළා. අපි මේ ආත්ම භාවය අම්මට තාත්තට විතරක් උදව් කරනවා නම් ඒක පින්නතුනි සාමාන්‍ය දෙයක්. ඒක ලෝකේ අනිත්‍යයත් කරනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරපු ශ්‍රාවකයන් විදියට අපි අපේ කල්ප ගණන් අම්මලට තාත්තලට අපි උදව් කරන්න ඕන. කොහොමද උදව් කරන්නේ? ඒ තමයි සිල්වන්ත ජීවිතයක් ගත කරමින් ධර්මයේ පුහුණු කරමින් අන්න ඒ පුහුණුවෙන් ලබන කුසලය මියගිය ඥාතීන්ට විශේෂයෙන් අම්මට තාත්තට අනුමෝදන් වෙන්න පුළුවන් විදියට තමන්ගේ ජීවිතයේ කළමනාකරණය කරගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ සැරුත් මහරහතන් වහන්සේ වැනි ස්වාමීන් වහන්සේලා මේ ආත්ම භාවය අමර තාත්තර විතරක් නෙවෙයි මීට කලින් ආත්ම භාවල අමරට සාදරට උදව් කරලා තියෙනවා. දිනක් බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ යනකොට සාකේත කියන බ්‍රාහ්මණෙක් මුණ ගැහුණා. මුණ ගැහලා බුදුහාඳුර හඳුනාගෙන පුතේ කියලා කතා කළා. අනේ පුතේ උඹන් දවසින් ඉඳක්කේ කොහෙද මෙච්චර කල් ගිහිලා හිටියේ? ගෙදර අන්න අම්මත් බලාගෙන ඉන්නවා යමු යමු ගෙදර යමු කියලා එක්කන් ගියා. ඊට පස්සේ අර බ්‍රාහ්මණියත් ගෙදර හිටියා. අනේ පුතේ හුඟා කාලෙකින් දැක්කේ කියලා දානෙම බෙදලා බණත් ඇහුවා. ආනන්ද හඳුරනවා මේ මොකද්ද උනේ කියලා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ආනන්ද මේ සාකේත බ්‍රාහ්මණියත් මේ බ්‍රාහ්මණියත් පහුගිය ආත්මව 500ක මගේ මම තාතවල හිටියා කියලා. මේ පුත්‍ර ස්නේහ පිනතුනි. ඒ වගේම එක්තරා ස්වාමීන් වහන්සේ කෙනෙක් බණ කියනවා බොහොම ප්‍රසිද්ධ වේ කාලේ. මේ ස්වාමීන් වහන්සේ වඩින තැන එක්තරා දෙවඟනක් ගිහිල්ලා බණ අහනවා. නිකන් නෙවෙයි යන්නේ අනිත් දෙවඟනක් පිරිවරාගෙන ගිහිල්ලා බණ අහනවා. අද මගේ හාමුදුරුවෝ බණ කියන එන්න අහන්න කියලා. මගේ පුතා බණ කියනවා බණ අහන්න එන්න කියලා. මේ දෙවිය පින්නතුනේ මේ ආත්මය අම්ම නෙවෙයි මීට කලින් ආත්ම භාවයක අම්ම කෙනෙක්. ආත්මව ගානකට කලින් අම්ම කෙනෙක් තමයි මේ තමන්ගේ පුතා කියලා තාමත් මේ පස්සෙන් එන්නේ. ඒ හාමුදුරන්ගේ මේ ආත්ම භාවය අම්ම තාම ඉන්නවා. මේ කලින් ආත්ම භාවයක අම්ම කෙනෙක්. සැරුවත් මාහිමියන් වහන්සේ දිනක් පිණ්ඩපාත යනකොට එක්තරා විලක් ළඟ අමනුෂ්‍යෙක් ඉඳගෙන පුතේ පුතේ කියලා කතා කරනවා. කාන්තාවක්. බලනකොට ප්‍රේතියක් පින්නතුනි. මේ අම්මා කලින් ආත්ම භාවයක බුද්ධාන්තර කල්පයට කලින් අම්ම කෙනෙක් සැරුවත් හාමුදුරන්ගේ. කලාව බලවත් අකුසලයක් හේතුවෙන් මේ විලක් ළඟ ඉපදෙලා ඉන්නවා. ඇයට වතුර බොන්න බෑ. මේ සැරුවත් හාමුදුරුවෝ තමන් වහන්සේගෙන් පාත්‍රයටම වතුර අරගෙන අම්මට වතුර බොන සැලැස්සුවා. දානය ස්වාමීන් වහන්සේලාට සංඝසතු දානයක් විදිහට පූජා කරලා ඒ පින මේ අතීතගත අම්මාට අනුමෝදන් කරලා අම්ම සුවපත් කළා. ඒ නිසා පින්තුනි අපට අම්මට අත ඉන්නව නම් අපි උපරිම සලකන්නට ඕන. නැත්නම් අප නිතිපතා කරන පින්කම් එයට පින් වැඩෙන විදියට අපි පුණ්‍ය අනුමෝදනා කරන්න ඕන. මෙන්න මෙවැනි ජීවිතයක් අපි ගත කරනකොට මාතාපිත උපට්ඨානං කියලා කියනවා. ඒ තම මංගල මුත්තමං. මේ මෞපිය උපස්ථානය තමන්ගේ ජීවිතයට මංගල කාරණයක් වෙනවා, බ්ලෙසින් එකක් වෙනවා. මෙන්න මේ මංගල කාරණය නිසාම තමන්ට ජීවිතේ ඉතාම ඉහළම දේ ලැබෙනවා. ඉහළම දේ මොකද්ද? ඒ තමයි සද්ධර්මය. වඩාත්ම සතුටෙන් ඉන්න දිවි පෙවෙත මොකද්ද කියලා ඒ පණිවිඩය අපට ලැබෙනවා. ධර්මය කියන්නේ පින්නතුනි වඩාත්ම සතුටෙන් ඉන්න ක්‍රමය. යම්කිසි කෙනෙක් කියනවා නම් මට දහම්මසන වෙලාව නැහැ, දහම පුහුණු කරන කාලේ නැහැ කියලා. ඒ මොකද කියන්නේ? ඒ තමයි මේ සතුටෙන්ම ඉන්න ක්‍රමය අහන්න වෙලාවක් නැහැ කියන එක. ඒ කියන්නේ මේ සතුටෙන්ම ඉන්න ක්‍රමය අනුව ජීවත් වෙන තමන්ට වෙලාවක් නැහැ කියන එක. එහෙම කියනකොට ඔබට හිතෙයි එහෙනම් මේ මොහොතේ අපි සතුටෙන් නෙවෙයි ඉන්නේ කියලා. අපි කොච්චර සතුටෙන් ඉන්නව නේද කියලා ඔබට හිතේ නේද? පින්නතුනේ බලන්න ඇත්තටම අපි සතුටෙන් ඉන්නවද කියලා. සැබෑ සතුටක ස්වභාවය බුදුහාඳුර විස්තර කළා. සැබෑ සතුටක් නම් ඒ සතුට එන්න එන්නම වැඩි වෙන්නට ඕන. කුඩා කාලේ පටන් ආපු ගමන් මගේදී බලන්න එන්න එන්නම තමන්ගේ සතුට අඩු වුණාද වැඩි වුණාද කියලා. යම්කිසි කාලයක් යනකම් වැඩි වුණා. අවුරුදු 40, 45, 50, 55 වගේ යනකම් වැඩි වෙන ගතියක් තියෙනවා. නමුත් පින්නතුනි කාලයක් ඇන්දී අපිට පේනවා මේ සතුට එහෙම වැඩි වෙන්නේ නැහැ ටිකෙන් ටික අඩු වෙනවා කියලා. තමන්ගේ සතුට එන්නෙන්නම වැඩි වෙනවාද අඩු වෙනවාද කියලා තමන් බලාගන්නේ කොහොමද? මේකට ධර්මෙහි මෙෂර්මන්ට් එකක් තියෙනවා, නිර්ණායකයක් තියෙනවා. සම්බම් පරවසන් දුක්ඛං සබ්බං අත්තවසන් සුඛං. තමන් ලබන සතුට තීරණය වන්නේ බාහිර පුද්ගලයේ බාහිර දෙයක් මතනම් අන්න ඒක දුකෙන් අවසන් වෙනවා. ඔබ ලබන සතුට ලබන්නේ බාහිර පුද්ගලයේ දෙයක් ධනයක් සම්පතක් මතනම් වැඩි දෙයක් තබා ඔබේ රූප සම්පත්තිය මතනම් ඔබේ නිරෝගී භාවය මතනම් අවංකව තේරුම් ගන්න ඒ සතුට එන්න එන්නම අඩු වෙමිය. සබ්බං අත්තවසං සුඛං. සතුට තීරණය වන්නේ තමන්ගේ අභ්‍යන්තර කරුණක් මතනම් තමන්ගේ සිත මතනම් තමන්ගේ ප්‍රැක්ටිස් එක මතනම් අන්නේ සතුට එන්න එනම වැඩි වෙනවා. තමන්ටම මේක බලන්න පුළුවන්. නිකන් ඉන වෙලාවක කොළ කැලක් අරන් බලන්න, ලියලා බලන්න. අද දවසේ තමන් වැඩිපුරම සතුට වෙන්නේ කුමන දේවල් සඳහාද කියලා. දෙකක්, තුනක්, හතරක්, පහක්, 10ක් විතර ලියලා බලන්න. අද දවසේ ඔබ වැඩිපුරම සතුට වෙන්නේ කුමන දේවල් ගැනද? ලිස්ට් එකක් කියලා බලන්න. තමන්ගේ දරුවා වෙන්න පුළුවන්, රැකියාව, රූප සම්පත්තිය, නිරෝගී භාවය, ලස්සන ගෙදර, මාසිකව ලබන වැටුප, වාහනය, තමන්ගේ ඩිවයිසස්, මේ ටික ලිස්ට් එකක් එයි ඔබට. ඔබේ ඥාතීන් ළඟින් මැසුරු කරන අය, ඔබ දිනපතා කතා කරන අය, මේ ලිස්ට් එකක් ඔබට එයි. මේ ලිස්ට් එක බාහිර දේවල් නම් ඒ සතුට එන්නේ නැම පවත්වා ගන්න බෑ පින්නතුනි අපට. කාලෙකදී සතුටක් වගේ පේනවා. හැබැයි කාලෙකදී අත්හරිනවා ඒක. අත්හැරලා වෙන එකක් එදෙන රීප්ලේස් කරනවා. කුඩාම කාලේ බලන්න අපි. කුඩාම කාලේ බැලුම් බෝලෙකුයි ලොකු මුදලකුයි දුන්නොත් අපි වැඩිපුර ගන්නෙ මොකද්ද? බැලුම් බෝලේ නේ ගන්නෙ නේ. ඇතැමට මුදලෙන් බැලුම් බෝල 1000ක් ගන්න පුළුවන්. ඒ මුදල නෙමෙයි ගන්නෙ බැලුම් බෝලේ ගන්නෙ අපි. ඒ පොඩි කාලේ ඉඳන් ආරම්භ කරපු ගමනමක බලන්න සතුට ලබන්න අපි එක එක අවස්ථාවල එක එක දේවල් අපි අත්විඳින්න. ඒක දිගටම පවත්වා ගන්න බැරි වුණා. ඊටම සරල උදාහරණයක් ගන්න. ගිහි අය හැටියට ඔබ විවාහ වෙච්ච දවස, ඔබට මුලින්ම දරුවෙක් ලැබිච්ච දවස, ඔබ අලුත්ම වාහනයක් ගත්ත දවස, ඔබේ ගෙදර විවෘත කරපු දවස, ගෙදර මිලදී ගත්ත දවස, ඒ දවසේ තිමිච්ච සතුට මතක් කරලා බලන්න. ඒ සතුට ඔබට දිගටම පවත්වා ගන්න පුළුවන් වුණාද? වැඩිමනස් සතිය දෙක ඇන්නේ. පින්නතුනි මේක තමයි ජීවිතේ ස්වභාවය. මේ සතුට දිගටම මේන්ටේන් කරන්න බෑ. විතරක් නෙවෙයි පින්නතුනි, අභාග්‍ය මේ සතුට අවසන් වෙන්නේ සමහර දුකකින්. අපේ නිරෝගී භාවය ලෙඩවීමෙන් අවසන් වෙනවා. අපිත් එකට ඉන්න අපේ ළඟම ඥාතීන් දරුවන් අපෙන් වෙන් වෙනවා. අපේ තියෙන රූප සම්පත්තිය ටිකෙන් ටික අඩු වෙලා යනවා. අපි කරන රැකියාවෙන් අපි ටිකෙන් ටික විස්රාම යන දවස ලඟ වෙනවා. සමහරට විස්රාම යන්න මාසයක් තිමිලා ඇතැමිට තමන්ගේ රැකියාව හිමුණා තමන්ට මහ දුකක් ඒක. මෙන්න මේ ගමන් මගේදී අපට දහමක් අවශ්‍ය වෙන්නේ මෙන්න මේ යථාර්ථය මත. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ එක්තරා ධනවත් කුමාරයෙක් හිටියා. ඔහුගේ නම රට්ටපාල. මේ රට්ටපාල කියලා කියන්නේ ඒ ප්‍රදේශයේ හිටිය ධනවත්ම සිටුවරයාට හිටිය එකම පුතා. මේ පුතා තරුණ කාලයේදීම බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා පැවිදි වුණා. පැවිදි වෙලා රාජභාවයට පත් වෙලා රටේ රජතුමාගේ උද්‍යානයේ වාසය කළා. ඒ නාස්තාවේදී රජතුමා විල අහනවා, ස්වාමීනි බොහෝ දෙනෙක් පැවිදි වෙන්නේ වයසට ගිහිල්ලා. දුර්වල වුණාට පස්සේ තමයි මහණ වෙන්නේ. ඇතැම් අය මහණ වෙන්නේ දුප්පත් වුණාම. ඇතැම් අය මහණ වෙන්නේ ලෙඩ වුණාම. සමහර අය මහණ වෙන්නේ ඥාති කවුරුවත් නැති වුණාම. නමුත් ඔබ වහන්සේ මහාන වෙන්නේ එහෙම නිසා නෙවෙයි. ඔබ වහන්සේට මහා ධනස්කන්ධයක් තියෙනවා. ඊටාම බද්දරය වුණේ ලස්සන රූප සම්පන්නියක් තියෙනවා. අම්ම තාත්තා තාම ඉන්නවා. නිරෝගී තාම. ඇයි එහෙනම් මේ අවස්ථාවේදීම දහමට ආවේ කියලා ඇහුවා. ඒ වෙලාවේ මේ රට්ටපාල හාමුදුරුවෝ අර රජතුමාට සඳහන් කරන රජතුමනේ කාරණා හතරක් නිසායි මම පැවිදුනේ කියලා. පළවෙනි කාරණේ තමයි උපනීති ලෝකෝ අද්දුවෝ. මේ ලෝකියා නිරතුරුව මහලු භාවයට දිරාපත් වීමට වැය වීමට යනවා. මේ ශරීරය ටිකෙන් ටික නාකි වෙනවා. මරණය කරා වේගෙන් ළඟා වෙමින් ඉන්නේ. අන්න ඒ නිසා මම පැවිදුනේ කියලා. දෙවෙනි කාරණේ තමයි අත්තාන ලෝකවන විස්සරෝ. අත්තානෝ නැත්තම් අතානෝ කියලා කියන්නේ තමන්ට සැබෑ පිළිසරණක් නැහැ බාහිර ලෝකෙින්. අපි හිතන් ඉන්නේ තමන්ගේ දරුවෝ හොඳට ඉගෙන කියාගෙන තියෙනවා, ඉන්ෂුරන්ස් එකක් තියෙනවා, ලස්සන ගියක් තියෙනවා, ඕන වෙලාවක බයක් නැහැ කියලානේ. දැන් බලන්න මේ අම්ම ලෙඩ වෙලා හිටියා. දැන් පුතා වෛද්‍යවරයෙක් නේ. කොච්චරනම් ඉහළින් ප්‍රතිකාර කරන්න තිබ්බද? නමුත් ඒකේ සීමාවක් තියෙනවා. ඒ සීමාවෙන් එහාට දරුවෙකුටවත් කරන්න බෑ. මෙන්න මේකයි සෑම රැකවරණයක් අපිට නැහැ කියලා කියන්නේ. ඒ අම්මා නිරෝගී කරන්න තිබුණා නම්, බේර ගන්න තිබුණා නම් ඔබ සීලම පහසුකම් දෙනවා. සීලම ප්‍රතිකාර කරනවා. නමුත් එහෙම කරන්න බෑ. රට්ටපාල හාමුදුරු කියනවා මෙන්න මේ තමන්ගේ ජීවිතය ගැන තමන්ට සපුරා තීරණයක් ගන්න බෑ. සෑම රැකවරණයක් නැහැ. අන්න ඒ නිසා මම අහන්නේ කියලා. තුන්වෙනි කාරණේ තමයි අස්සකෝ ලෝකෝ සබ්බන් පහයගමනියම්. සියල්ලක් මාත්තරල යන්නට ඕන. එක මොහොතින්, එක ඇස් දෙක පියවෙන මොහොතින් අවුරුදු 50ක, 60ක, 70ක, 80ක, 85ක සම්බන්ධතා උපයපු දේවල් එක මොහොතින් අතරන සිදුවන පිළිතුර. මෙන්න මේක හැමදාම නිතරම මෙනෙහි කරන්න කියලා බුදුහමෝ දේශනා කරා. සියලුම ප්‍රියමනාප දේවල් වලින් තමන්ට වෙන් වෙලා යන්න සිද්ධ වෙන බව නිතර මෙනෙහි කරන්න කියලා. කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක අසුභවාදී කියලා. අසුභවාදී නෙමෙයි පින්නොතින් මේක තමයි යථාර්ථය. මේක එක දවසකට තත්පර 10ක් හරි සිහි කරන්න. ඇස් දෙක පියාගෙන මට අයිති ඥාතීන්ගෙන්, මගේ රැකියාවෙන්, මේ ගෙදරින්, වාහනෙන්, මගේ ශරීරයෙන් මට එක මොහොතින් වෙන් වෙනට සිද්ධ වෙනවා කියන එක මොහොතක් සිහි කරන්න. රටපාල හඳුරෝ කියනවා මෙන්න මේ අත්හැරීම නිසාත් මම අහනුණා කියලා. දැන් බලන්න ඔබේ අම්ම මේ ගෙදර හිටියා. මීට සතියකට කලින් ඇතැම් විට ඔබ සමග හිටියා. ඒක ඇස්පිය ගහන මොහොතින් ගෙදර කාමරේ ඇඳුම් පැනඳුම් බඩු ටික දරුවන් විතරක් නෙවෙයි, ඇය අවුරුදු 87ක් පෝෂණය කරපු ශරීරයක් එක මොහොතින් අත්හැරේ. පින්නතුනි මේකම තමයි අපේ ජීවිතය. මේ කියන්නේ අපේ අනාගත ඉරණම පින්නතුනි. මේක මොහොතක් හරි සිහි කරන්න ඕන. මේක සිහි කරන්නේ දුක් වෙන නෙවෙයි පින්නතුනි, අඬන වැළපෙන නෙවෙයි. මේ තියෙන සම්පත්තික දාලා කැලේකට ආරණයකට යන නෙවෙයි මේ කියන්නේ. මේ සම්පත්තික තුල ඉඳගෙනම කොහොමද අපි ඉහළ මානසිකත්වයකට පත් වෙන්නේ කියන එකට ළඟා වෙන්නේ මේ දෙක කියන්නේ. රටකාල හාඳුරු පැවිදි වෙන්න හේතු වෙච්ච හතරවෙනි කාරණේ තමයි ඌනෝ ලෝකෝ අතීතෝ තනදාසෝ. සියල්ලක්ම අත්හැරල යනවා විතරක් නෙවෙයි, නිතරම මේ සත්වයා ඌන මදි කියන හැඟීමෙන් එන්නේ. අතීතෝ අතෘප්ති කරයි, not satisfied. අපට මුළු ලෝකයක් ලැබුණත් අපේ මරණාසන්න මොහොත දක්වාම අපේ තෘප්තිය අවසන් වෙන්නේ නැහැ. තව පොඩ්ඩක් හරි වැඩි කරගන්න තමයි බලන්නේ. මේක තමයි යථාර්ථය පින්නතුනේ. මේක කාටවත් දොස් කියන දෙයක් නෙමෙයි. මේ ස්වාමින් වහන්සේ කියනවා මෙන්න මේ මහලු වීම, සැබෑ රැකවරණයක් නොතිබීම, සියල්ලක්ම අත්හැර යන්න සිද්ධ වීම සහ කොයිතරම් දේවල් ලැබුණත් මදි කියන හැඟීම, මෙන්න මේ දේවල් නිසායි මා පැවිදුනේ කියලා. මේ හාමුදුරන්ට පින වැඩ නිසා පැවිදි වුණා. සමහර කෙනෙක් බණ අහපු ගමම අනාගාමි වුණා. ඇතැම් අය සකදාගාමි වුණා. සමහර අය සෝවන් වුණා. සමහර අය ගිහි ගෙදර ඉඳගෙනම ධර්මයේ පුහුණු කළා. එක එක මට්ටමින් මේක කරන්න පුළුවන්. හැම දිනාටම පැවිදි වෙන්න පුළුවන් කමක් නැහැ. ඒකට විශේෂ කුසල දහම් තියෙනට ඕන. නමුත් තමන් ඉන්න මට්ටමෙන් තමන්ට කොයිතරම් ඉහළ මට්ටමේ පුහුණුවකට එන්න පුළුවන්ද කියන එක ගැන තමන් අවධානයෙන් අවබෝධයෙන් ඉන්නට ඕන. අන්න ඒ පුහුණුව අන්නේ ප්‍රැක්ටිස් එක සහායකින් ලබන රිසල්ට් එක කොයිතරම් ඉහළ මට්ටමෙන් තමන්ගේ ජීවිතයේ මේ මොහොතේ තියෙනවාද කියලා තමන්ටම තමන් ගැන බලාගන්න පුළුවන්. කොහොමද බලාගන්නේ? යම්කිසි පිළිගත් වෛද්‍යවරයෙක් ඔබට කිව්වොත් ඔබට තව ජීවත් වෙන්න තියෙන පැය 24යි කියලා. හෙට රාත්‍රිය 8 වෙනකොට ඔබ මිය යනවා කියලා කිව්වොත් කොහොමද? සමහර කෙනෙක් කලන්ද දාලා වැටේ. තවත් සමහර විවිධ ආකාරයෙන් ප්‍රතිචාර දක්වයි. ඔබ බලන්න මේ ඉදිරි පැය 24 ඔබට මොකද කරන්න පුළුවන් කියලා, ඔබ මොකද කරන්න කියලා. මේක අපි කවදාවත් හිතලා නැහැ නේ. මෙන්න මේ ඉදිරි පැය 24 ඔබ කරන දේ තමයි ඔබ මෙතෙක් කලක් ඔබ ලැබපු දැනුම, ඔබ ලැබපු ධර්මය, සහ ඔබ මෙතෙක් කලක් ඇසුරු කරපු ඉහළම කල්යාණ මිත්‍රයන්ගෙන් ඔබට ලැබිච්ච දේ තමයි මේ ඔබ පැය 24 කරන්නේ. ඔබම හිතලා බලන්න මේ පැය 24 ඔබ මේ මොහොතේ කරන්න හිතන් ඉන්නේ මොනවද කියලා. ඒ මොහොතේ කලබල වෙලා දේපලට කීඩ ගඩන්ඩ කියලා යනවද? එහෙම පින්නතුනේ ඔබ මේ වන විට කළ තියෙන්නේ නේ. ඔබේ වයස අවුරුදු 40 වෙන්න පුළුවන්, 50 වෙන්න පුළුවන්, 80 වෙන්න පුළුවන්, 90 වෙන්න පුළුවන්. ඒක අන්තිම මොහොත වෙනකන් ඉන්න එපා. ඒව ගැන කලින් හිතලා බුද්ධිමත් විදියට ඒව කළ තියන්න. ඒව අනිත්‍යට කියන්න ඕනේ කරායි කියලා. Taman ඒව වේලාසනියෙන් කලමනාකරණය කළ තියන්න. අර අන්තිම පැය 24 ඒවට දුවන කියොත් ඉතින් වෙන ප්‍රැක්ටිස් එකක් කරන්න වෙන්නේ නැහැ. ලෝයස්ලා හම්බෙන්න යනකොටම පැය 24 ගිහිනු. පින්නොතුනි ඒව අන්තිම මොහොතට තියාගන්න එපා. ඊම වේලාසින් ඉවර කරලා තියාගන්න. වයස කීය වුණත් තමන්ගේ. පින්නොතුනි මෙන්න මේ පැය 24 ඔබ කරන දේ කොච්චර ඉහළ මට්ටමින් තියනවද කිව්වොත්, කෙටියම කිව්වොතින් ඔබ ඉතාම කෙටියෙන් ඉක්මනින් මේක දැනගන්න කැමති නම් බුදුදහමට අනුව ඔබ මේ පැය 24 තුල ආනාපාන සතියේ කොච්චර ප්‍රැක්ටිස් එක ඉනවද කියන කාරණා. සෝසතෝ වාස සති සතෝ පස සති නම් අනිච්ඡානුපස්සේ විහෙරති අසසි සාමීති සික්කති, අනිච්ඡානුපස්සේ විහෙරති පසසි සාමීති සික්කති. ඒ අතරේ ඔබට පින්කම් කරන්න පුළුවන්, තමන් තියෙන ධනයක් කෙනෙකුට පූජා කරන්න පුළුවන්, තමත් නොඑක් දේවල් ওই මැදදී ඔබට කරන්න පුළුවන්. නමුත් ඔබ විශේෂයෙන් උගත් පිරිසක්, බුද්ධිමත් පිරිසක් කියලා අපි හිතනවා, අන්න එහෙම කෙනෙක් විදියට ධර්මෙහි ප්‍රැක්ටිස් එක ආරම්භ කරන්නේ මාතාපිත උපට්ඨාන කියන තැනින් පටන් ගන්න. අම්මට තාත්තට සැලකීමෙන් පටන් ගන්න අපේ ස්පිරිචුවල් ලයිෆ් එක, අපේ ඉහළම තලය මොකද්ද? අපේ හුස්මට, ඒ අම්මගෙන් ලැබෙච්ච හුස්මටම මයින්ඩ්ෆුල්නස් එක ඇඩ් කිරීම. වෙනත් විදිහකින් කියනවා නම් ඉහළින්ම සතුට විඳින ක්‍රමය. ඔබ කොච්චර ඉහළ සතුටක් විඳිනවාද කියන එක බලන්නේ කොහොමද? බුදුහාමුදුරුවෝ දේශනා කළා අත්ති භික්ඛවේ ධම්මා අභිඤ්ඤා භාවේ තබ්බා කියලා. මෙලව ඉපදිච්ච නුවණැති කෙනෙක් විසින් තම විශිෂ්ටම ඥාණයෙන් යමක් වුණු කරන්න තියෙනවා නම් මොකද්ද? ඒ තමයි සමත විපස්සනා කියන කාරණා දෙක. Concentration and insight meditation. As a wise person who was born in this world, the highest qualities that we can practice for inner peace is that practice in concentration meditation and insight meditation. In short, practice in breathing meditation. ආනාපානසති භාවනාව. මේක කිව්වහම ඔබ කියයි, අනේ හාමුදුරනේ අපට හරියට වැඩ, රාජකාරි වැඩ ඉගෙන ගන්න තියෙනවා, ඕක කරන්න වෙලාවක් නැහැ කියලා හිතේ නේද? නොකියවත් ඉතින් හිතනවා ඔබ. හැබැයි ඔබ කවදා හරි හිතනවා නම් ඔබ ජීවිතේ ඉහළම සතුටපත් වෙන කැමතියි කියලා. අනේ දාට ඔබ එන්න ඕන මාර්ගය මේක පින්නතුනි. අනේ ආනාපානසති නිකන් එකක් නෙවෙයි, ඒක සම්මා සතියක් වෙන්නට ඕන. ඒ සම්මා සතිය කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංගයක් වෙන්නට ඕන. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, වාචා, කම්මන්ත, ආජීව, වායාම, සති, සමාධි. The Noble Eightfold Path. The highest practice, what the Buddha explained to the world, is that practicing the Noble Eightfold Path. With the understanding of the karmic law and the Four Noble Truths, we start our spiritual journey with Sammaditti, right understanding. We have correct vision, what we practice, where we are going to. First of all, we understand whatever we do with intention, physically, verbally or mentally, according to our mental situation, we will have the same results. If our mind is polluted, the results are negative because of our impure mind. If we do something with a pure mind, physically, verbally or mentally, we will have the fruitful results, good karma. As the result of this practice, we receive, we gain happiness, which is the main purpose of everyone who is born in this world. පින්නතුනි මෙන්න මේ සිත පිරිසුදු කරන මාවතෙහි සතුට ලබන මාවතෙහි ඉහළම ප්‍රැක්ටිස් එක තමයි ආර්ය ශ්‍රණගික මාර්ගය කියලා කියන්නේ. මේ අටට කියන්නේ සතුට ලබන මාවතෙහි තියවරට කියලා. The Noble Eightfold Path is explained as the eight steps of happiness. We have right vision, right intention, and right speech. Right action, right livelihood, right effort, right mindfulness, and right concentration. These are the steps of the Noble Eightfold Path. Actually, these are the eight steps of happiness. If we want to achieve the real happiness, we have to practice these eight qualities in our life. With the understanding of the Dhamma, what the Blessed One explained, if we can practice these steps day by day, we are going on the path of liberation, purifying our mind. අපි අපේ හිත පිරිසුදු කරමින් යන්නේ. මුලදී හිතට එන ලෝභ දේශ දෙක අපි අඩු කරනවා. සම්ත භාවනා කරනකොට මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව, මේ ආදී සමත භාවනා කරනකොට අපේ හිතේ තියෙන ලෝභ ද්වේෂ දෙක ටිකෙන් එක අඩු වෙනවා. ඒතකොට අර හිතට එන පීඩනේ ටිකක් අඩු වෙනවා. ඊට පස්සේ අවසානයේ අපි කරන්නේ මයින්ඩ්ෆුල්නස් එක ප්‍රැක්ටිස් කරනවා. මයින්ඩ්ෆුල්නස් එකෙන් කරන්නේ සම්පූර්ණයෙන්ම ප්‍රඥාව දිනු කිරීම. බුදුරජාණන් වහන්සේ තාම පැහැදිලිව දේශනා කරනවා යම් කිසි දුකක් කෙනෙක්ගේ ජීවිතයට එනවා නම් ඒ දුක එන්නේ අනවබෝධයෙන් ඉන්න කෙනාට, බුද්ධි අඩු කෙනාට, බුද්ධිමත් කෙනාට දුකක් එන්නේ නැහැ කියලා. ප්‍රඥාවන්ත කෙනාට දුකක් එන්නේ නැහැ කියලා දේශනා කළා. මොකක්ද ප්‍රඥාව? මොකක්ද අවිද්‍යාව නැත්නම් මෝහය කියලා කියන්නේ? බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරේ සම්පූර්ණ ප්‍රඥාවෙන් ජීවත් වෙන පිණිසම. The Buddha explained the path, how we live wisely and mindfully. Buddha says very clearly, suffering comes to the person who is unwise and unmindful. Suffering never comes to the person who is mindful and wise. How do we live wisely and mindfully? When we see something, when we hear something, when we smell something, when we taste something, when we experience something through our body, we immediately look at outside. We think that at this moment I am experiencing something in the outside world. Actually, that is not true. We can contact something at the moment, but when we experience, when we understand it, the very first experience, the form has ceased. For an example, when you eat something, you always look at the plate. When you taste something which having in your mouth, you immediately look at the plate. You think that now I am tasting the food which is in the plate. Is it true? No. If you taste something at this moment, that food is not in your plate. That food is in your mouth. Have you thought it? Sometimes never. Whenever we are eating something and tasting something, we immediately look at the plate and we think that I am tasting the food which is in the plate. Actually, that is not true. Our entire life is like that. This formal world, this external world is like the plate with the food. What is the taste that we are having at this moment? Mind consciousness. Mind, mental formation and mind consciousness. We can contact something at the moment with the material world. But when we understand it, the very first experience has already ceased. We should decide whether I am ignorant or wise. Whenever we experience something, if our mind is fixed in the outside material world, it says that we are ignorant. It means we are controlled by the outside world. Then outside persons can bring us suffering. It means we are not wise and mindful. When we are mindful and wise, as soon as we see something, we hear something, we smell something, we taste something, we understand now the first experience has already ceased. I am experiencing my own mind. Mind consciousness. Someone can blame you once if you are ignorant. You are blamed again and again by that person. This is the reality, whether we like or not. Buddhism explains the way how we live wisely. With this understanding, we should be mindful. Mindfulness is the way how we practice to live in this reality. As soon as we see something, we hear something, we smell something, even though we know this reality, if we are not mindful, we immediately look at outside and also we depend on the outside material world. It means we are controlled by the outside world. Our happiness is decided by the outside world. It means we are like beggars. We are like prisoners. Do you like it? No one likes it. If you want to gain the real freedom, happiness, liberation, emancipation, Buddha explained the path. Ekayanoyam bhikkhave maggo satthana visuddhiha soka pariddhavana samatikkamaya. Practicing mindfulness is the only way for the getting rid of suffering, for the getting rid of sorrow and lamentation. Whenever we are mindful, we can see the world, we can experience the world, but no one or nothing can disturb our peace of mind. This is the freedom, this is the liberation. We are born in this world to develop our mind. Please respect your life. Please take care of your life. Please give the value to your mind, your life. Practicing Dhamma, especially practicing mindfulness, which consists with the Noble Eightfold Path. If you can practice this path, Sammaditti, Sammasankappa, Sammavacha, these are the like, you know, lotus flowers. Whenever we are practicing the Noble Eightfold Path, when we keep our feet, the lotus flowers, they come from the mud, they accept us. This means that we are going on the lotus flowers. Whenever we are away from the Dhamma, whenever we are away from the Noble Eightfold Path, especially from mindfulness, it means we are suffering. Since outside world can disturb our peace of mind. We start our spiritual journey taking care of and helping our parents. As grateful children, we really appreciate your service, dedication that you perform to your beloved mom, Mrs. Lalita Seniviratna, who passed away several days ago. And also we appreciate these grandchildren who took care of your beloved grandma very kindly and gratefully. That is your quality. We really appreciate your qualities. By the power of this merit that you accrue through all these activities, may your beloved mom, grandma, your teacher, your relative friend, late Mrs. Lalita Seniviratna, rejoice with this merit and may she attain the supreme bliss of liberation. With that intention, let's say sadhu, sadhu, sadhu. හොඳයි පින්නතුනි, දාබරමෑණියන් වෙනුවෙන් කළා වූ මේ උතුම් පින්කම ඉතාම පිරිසුදු සිතින් මේ බොහෝ දෙනෙක් සම්බන්ධ වෙලා සිද්ධ කළේ. ඉතින් ඒ ආදරණීය අම්මට පින් වැඩෙන විදියට මේ ලස්සන පින්කම මේ විදියට සංවිධානය කළා. ලලිතා මහත්මිය, අසිත මහත්මයාටත්, ලසික මහත්මයාටත් අම්ම කෙනෙක්ුණා වගේම සිල්ව ශාස්ත්‍ර හදාරපුතා බොහෝ දරුවන්ට, දියණිවරුන්ට දෑඹර අම්ම කෙනෙක් විදියට ශිල්ප දානය කළා. එනිසා එතුමේ ජීවත් වෙන කාලයේ තමගේ ගුරු වෘතිය පින්කමක් විදියට ලස්සනට කරපු අම්ම කෙනෙක්. ඒ අම්මාගේ ජීවිතය ඔබට ආශිර්වාදයක්, ආදර්ශයක්, අභිමානයක්. ඉතින් එහෙම අම්මලා තාත්තලා ලැබීම ඔබට ගෞරවයක්. ඉතින් ඒ ගෞරවය ඔබ ලබනකොට ඔබේ පැත්තෙන්, ඔබ ධර්මයේ පැත්තෙන් උපරිම ප්‍රැක්ටිස් එක ඉඳගෙන ඒ අම්මට තාත්තට පින් වැඩෙන විදියට අපි කාලය ගත කරන්න ඕන. එනිසා ඒ ධර්මයේ උපරිම පුහුණුව තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ. ඉතාම කෙටියෙන් කියනවා නම් පංචශීලය ආරක්ෂා කරමින් මේ ආධ්‍යාත්ම ගමන් මගේ ප්‍රධානතම නිර්ණායකය තමයි පංචශීලය කියන කාරණය. හැකිතාක් දුරට මේ කරුණ පහ රකින්න උත්සාහ කරන්න. මේ මොහොතේ හැකදී කඩුවක් තියෙන පුළුවන් ඔබේ, නමුත් ඒ අඩුපාඩු සකස් කරගෙන හැකිතාක් ඉක්මනින් පංචශීලය උපරිම ලෙස ජීවිතේ රකින්න. ඒක තමන්ගේ අම්මට තාත්තට කරන ලොකුම පුණ්‍ය අනුමෝදනාවක් වෙනවා. ඒ අතර හැකිතාක් මෛත්‍රී භානාව පුහුණු කරන්න. ආර්ය ශ්‍රැණික මාර්ගය ඉඳගෙන සතිමත් බව, මයින්ඩ්ෆුල්නස් එක ප්‍රැක්ටිස් කරන්න. ඉතින් ඒක තමයි අපේ ආදරණීය අම්මට කරන්න පුළුවන් ලොකුම උපකාරය, ලොකුම පුණ්‍ය අනුමෝදනාව වෙන්නේ. ඒ නිසා දාබර මෑණියන්ගේ ගුණ ජීවත් වෙන කාලය පුරාම හදවතේ දරාගෙන ඒ අම්මාට, ආච්චි අම්මාට පින් වැඩෙන විදියට ඔබේ ජීවිතයේ වැඩ වඩාත්ම ඉහළට පත් කර ගන්න උත්සාහ කරන්න. ඔබ කරන හැම වැඩකදීම තමන්ගේ අම්මා තාත්තා ඉන්නවා කියන හැඟීම ඇති කරගන්න. එතකොට අපි අතින් වරදක් සිදු වෙන්නේ නැහැ. අම්මා තාත්තා ළඟ ඉන්නවා කියලා හිතනකොට නේද ටිකක් බය වෙන්නේ වරදක් කරන්නවත් නේ. අම්මා තාත්තා නැති වුණත් හිතන්නේ හැමදාම ඔබේ ළඟ අම්මා තාත්තා ඉන්නවා කියලාම හිතලා කරන හැම කටයුත්තක්ම කරන්න. ඒක ඔබේ ජීවිතයට ලොකු ආශිර්වාදයක් වෙනවා. ඉතින් අසිත මහත්මයාටත්, ලසික මහත්මයාටත්, චන්ද්‍රිකා නෝනට, දීපනිනෝනට, මේ දිනවරුන් දෙපරට, දරුවන් දෙදෙනාට අපි හැම දෙනාටම ආශිර්වාද කරනවා. ඒ ආදරණීය අම්මා හොඳින් බලාගෙන අවුරුදු 87ක් වැනි දීර්ඝ කාලයක් ඒ අම්මාට ජීවත් වෙනට උදව්පකාර කිරීම, දරුවන් විදියට ඔබ කළා වූ යුතුකමට ස්වාමින් වහන්සේල විදියට අපි බොහොම අගය කරන ඔබට පින් දෙනවා. එනිසා මේ රැස් කරගත් සියලු පින් ඒ දෑබර මෑණියන් ලලිතා සෙනවිරත්න මහත්මිය, ඒ වගේම ඊට කලින් මියගිය දෑඹර පියතුමා තිස්ස සෙනවිරත්න මහත්මයතුළු, යම් තාක් මියගිය ඥාතිව වෙත්නම්, ඒ වගේම මේ පින්කමට සහභාගි වෙච්ච පින්නතුන් නම් මියගිය තමගේ අමල තාත්තා නැති ඥාති මිත්‍රාදීන් ඇති, සහෝදර සහෝදරයන් ඇති, ඒ හැම දෙනෙක්මත් මේ වෙලාවේ හොඳට සිහිපත් කරගන්න. ඒ හැම දෙනාම වෙනුවෙන් ඔබේ දෑතින් කළා වූ පින්කමක්සේ කියලා හිතලා ඒ හැම දෙනාටම අපි ගාථාව කියලා පින් අනුමෝදන් කරමු. ඉදම් මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඉදම් මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ රැස්කරගත් මේ සියලු කුසල් සම්මිය දෘෂ්ටික දෙවිනුත් අනුමෝදන්ව ඔබ අප හැම දෙනාමත් සම්බුද්ධ ශාසනයත් ලෝකයන් බොහෝ කාලයක් රැක දෙත්වා කියන පැතුමෙන් අපි දෙවියන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු. ආකාශට්ඨාච බුම්මට්ඨා මහෙද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාශට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහෙද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිස්වා චිරං රක්ඛන්තු දේශනම්. ආකාශට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිස්වා චිරං රක්ඛන්තු ත්වං සදා. හොඳයි පින්තුනි, අද අප ධර්ම දේශනාවේදී පැහැදිලි කරේ මෞපියන්ගේ වටිනාකමත්, මෞපියන්ට උපස්ථාන කිරීමෙන් ආරම්භ කරන අපේ ආධ්‍යාත්මික ජීවිතය. අපි මුලින්ම පටන් ගන්නේ අපේ ආමඩ තාත්තට සලකලා, එතනින් පටන් ගන්න ජීවිතය දානෙන් උපවත් වෙලා, පංචශීලයෙන් විසිතුරු වෙලා, මෛත්‍රී භාවනාවෙන් බොහොම ඉහළ මට්ටමට ගිහිල්ලා, සතිමත් බව මයින්ඩ්ෆුල්නස් එක ප්‍රැක්ටිස් කරලා, අවසාන වශයෙන් අපි විශ්වාසය තියාගන්නට ඕනේ ආනාපාන සති භාවනාවට කියන කාරණය අමතක වෙනවා නම් අද ගිහිල්ලා කොහරි ලීලා තියාගන්න. තමන්ට ඇත්තටම ආදරේ නම් තමන්ට අවසාන මොහොත දක්වා තමන් එක්කින තමන්ගේ හුස්ම ටික අන්නේ හුස්මට මයින්ඩ්ෆුල්නස් එක ඇඩ් කරන්න. සෝ සතෝ වාස සති කියන එකෙන් පටන් ගන්න. දීගං වාස සන්තෝ, රස්සං වාස සන්තෝ, සබ්බකාය පරිසංවේදී වොම ගිහිල්ලා අවසාන වශයෙන් අනිච්ඡානුපස්සී විහෙරති අස සිස්සාමිති සික්කති, අනිච්ඡානුපස්සී විහෙරති පස්ස සිස්සාමිති සික්කති, විරාගානුපස්සී, නිරෝධානුපස්සී, පටිනිස්සග්ගානුපස්සී කියලා හිතලා අවසාන වශයෙන් පින්නතුනි අපි අවසාන මොහොතේදී අපට බාහිර කිසිම කෙනෙක් ගැන අමුතු බලාපොරොත්තුවක් තියන්න අවශ්‍ය නැහැ. අපේ මිතුරා, අපේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් අප විසින්ම නිර්මාණය කළගෙන තියෙනවා. බෙස්ට් ෆ්‍රෙන්ඩ් ඉස් දැට් ප්‍රැක්ටිසින් බ්‍රීදින් මෙඩිටේෂන් ඇඩ් ඉන් මයින්ඩ්ෆුල්නස් ටු අවර් බ්‍රීදින් ඉන් ඇන් අවුට්. බ්‍රීදින් මෙඩිටේෂන් ඉස් ද හයස්ට් ප්‍රැක්ටිස් වට් ද සුප්‍රීම් උද එක්ස්ප්ලේන්. පින්නතුනේ නිසා ඇත්තටම තමන්ට ඉහළින්ම ආදරය කරනව නම් එක පාර අමාරු වෙන්න පුළුවන්. දවසට තත්පර 10ක් බැගින් හරි පටන් අරන් ටිකෙන් ටික ආනාපාන සතියේ ආස්වාස ප්‍රස්වාසයේ සතිමත්ව කරන්න උත්සාහ කරන්න. ඔබේ ජීවිතේ එන්න එන්නම ලස්සන වෙනවා, එන්න එන්නම සතුට වැඩි වෙනවා, එන්න එන්නම බාහිර ලෝකයේ මත ඩිපෙන්ඩ් වෙන ගතිය අඩු වෙනවා. ඔබේ රැකවරණය, ඔබේ සතුට, ඔබේ සැනසීම ඔබේම අතට ගන්න කෙනෙක් බවට පත් වෙනවා. එදාට ඔබ ඔබේ හුස්මට මේ වටිනාකම දුන්නොත් ඔබට ඔබේ ශරීරය දාට හරිය වටින දෙයක් වෙනවා. දැනට අපේ තියෙන ශරීරයේ ටිකෙන් ටික වයසට යනකොට සමහරට අපට මෙපා වෙනවා. අපේ ශරීරයේ ලෙඩ වෙද්දී, කොණ්ඩේ ටික ටික වෙනස් වෙද්දී, හැම රැලි වැටෙද්දී, කුදු ගැහෙද්දී, දත් ටික වැටෙනකොට අපටම අපේ ශරීරය එපා වෙනව නේද? නමුත් පින්නතුනි ආනාපාන සතියට හුරු නොවෙන් අපට එහෙම වෙන්නේ නැහැ. අපට එන්නේ නම් තමන්ගේ ශරීරය ගැන ආදරයක්, ගෞරවයක් ඇති වෙනවා. ශරීරය ගැන විතර නෙවෙයි පින්නතුනි, අපි දාන සෙරෙප්පු දෙකටත් අපට ගෞරවයක්, ආදරයක් ඇති වෙනවා. අපි අඳින ඇඳුමටත් වටිනාකමක් හම්බ වෙනවා. ඒ තරම් දැන් බලන්න රහතන් වහන්සේ කෙනෙකුට අපි වඳිනවනේ. රහතන් වහන්සේ කෙනෙක් පිරුණ කාවට පස්සේ උන්වහන්සේගේ ශරීරය කොටස් අරගෙන ධාතු කරඬුවල තියලා වන්දනමාන කරනවා. බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරපු සිවුරටත් වඳිනවා. උන්වහන්සේගේ පටි ධාතුව කියලා පටියට බෙල්ට් එකට ඒකටත් චෛත්‍ය හැදලා වඳිනවා. බුදුහාඳුරන්ගේ පාත්‍රයටත් වඳිනවා. දිවි රෝගේ වඳිනවා. ඒ තරම පින්නතුනි ජීවිතයට වටිනාකමක් ලබා දෙන්නයි ඒ බුදුහාඳුරන්ගේ කෙස් ටික රහතන් වහන්සේගේ කෙස් ටිකත් ධාතු කරඬුවල තියලා දේවුරු දිවි රෝගේ අරන් ගිහිල්ලා සිළුමින සෑය වැනි චෛත්‍ය හැදලා වන්දනා කරනවා. ඒ තරම් වටිනාකමක් අපේ ජීවිතයට ලබා දෙන නම් පින්නතුනි මෙන්න මේ හුස්මට සතිමත් බව එකතු වෙනට ඕන. ඒ නිසා මේ ධර්ම දේශනාවේදී අදෝ බහපු කරුණ වලින් මෙන්න මේ කරුණ ගැන මතකය ඔබේ හිතේ කොතන හරි තැනක තියාගෙන අද මෙතනින් ඉක්මලා යන්න. ජීවිතේ ටිකෙන් ටික හරි පුහුණු කරන්න උත්සාහ කරන්න. ඔබේ ජීවිතේ ලස්සන සතුට එන්න එනම වැඩි වෙන ආකාරය ඔබටම දැක ගන්න පුළුවන්. හොඳයි පින්නතුනි මේ රැස් කරගත් සියලු පින් ආදරණීය මෞතුමේට අනුමෝදන් වේවා කියලා අපි පෑන් වඩලා පුණ්‍ය අනුමෝදනා කරමු. ලලිතා සෙනවිරත් මාතාව මේ පින් අනුමෝදන්ව සුවපත්ත්වවා කියලා අපි පෑන් වඩමු. ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. හොඳයි පින්තුනේ හුඟක්ම සතුටට පත්වන්න ආදරණීය මෑණියන් ජීවත් වෙන කාලේ හොඳට රැක බලා ගත්තා, උපස්ථාන කළා. මෙහි ගිය පවස්ථාවේදීමත් ස්වාමින් වහන්සේලා වැඩමවලා පාංශකුළු පින්කමක් මැනවින් සිද්ධ කළා. මේ හත් දවසින් සිදු කරන පින්කම විදියට ආදරණීය අම්ම වෙනුවෙන් මේ උතුම් ධර්ම දානමය පින්කම සිදු කරලා පුණ්‍ය අනුමෝදනා කළා. මේ සියලු පින්කම බලෙන් ඔබ හැම දිනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පත්තිය, චිර ජීවනයේ සැලසේවා, ජීවිතයේ සතුට සැනසීම වැඩ වඩා දියුණු වේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවයක් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛා භයම් පන්තා ච නින්භයා සෝඛම් පන්තා ච නිස්සෝඛා හොන්තු සම්මේති පානිනෝ. දුකින් පේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පේලෙන සත් බිය නැති වෙත්වා සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දිනාටම තුනුරුවන් සරණයි.